2016 වසරේ 4 වෙනි මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන. මේ ධර්ම දේශනාව එහෙම නැත්නම් භාවනා වැඩසටහන තවත් එක් නිකම්ම ගත වෙන භාවනා වැඩසටහනක් හෝ ධර්ම දේශනාවක් නොවන වග බොහෝ දෙනා දන්නවා. අනිත් සියලු දෙනාගේ දැන ගැනීම පිණිසත් මතක් කරනවා. ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල සත්‍යයන් අවබෝධ කර ගැනීම උදෙසා වන දේශනාවක් තමයි, වැඩසටහනක් තමයි මේ භාවනා වැඩසටහන. ඒ නිසා මෙතනට සපමිනී සිටින සියලු දෙනා මතකයේ තියාගන්න ඕනේ, අපි තවත් එක් වැඩසටහනකට සම්බන්ධ වෙලා මොනවා හරි කරුණු ටිකක් දැනගෙන යන්ට නෙමේ අපි මේ වාඩි වෙලා සිටින්නේ. උදාර පරමාර්ථය ඇතුවයි කියන එක මතක තියාගන්න ඕන. මෙලව දුක් නිවන්න පුළුවන්, සසර දුක් නිවන්නට පුළුවන්, දහමක් අවබෝධ කරගන්නයි අපි පැමිණලා ඉන්නේ. සංසාරේ ඒකාන්තයෙන් සතර අපාගාමී දුක් නිවන්නට පුළුවන්, දහමක් අවබෝධ කරගන්නයි පැමිණලා ඉන්නේ කියලා කල්පනා කරලා බලන්න. හොඳින් ශ්‍රවණය කරන්න, හොඳින් මානසිකාරෙහි වඩන්න. එවිට ඒ දහම් කරුණවල ඇති තතු තත්තාකාරයෙන් තමන්ට වැටහේවි, අවබෝධයට පත්වේවි. දහම තමන්ගේ ජීවිතයට එකතු වෙන තරමට තමා ළඟ තියෙන අධර්ම ගති ලක්ෂණ, එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටි ගති ලක්ෂණ අපින් ඉවත් වෙලා ගිහිල්ලා අපේ හිත චේතෝ විමුක්තියට පත් වෙනවා. මේ චේතනාවකටපත් වෙන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා හේවත් නොදන්නා කමින් රැස් කරගන්නා වූ චේතනා කර්මයි තියෙන්නේ. මම මගේ ආත්මය කියලා රැස් කරගන්නා වූ නොදන්නා වූ කමින් රැස් වෙන චේතනා කර්ම. නමුත් අපි තුල ආලෝකමත් භාවයක් උදා කරගත්තාම, විද්‍යාත්මක ස්වභාවයක් උදා කරගත්තාම අපිට ඒ විද්‍යාවෙන් පුළුවන් අර මතුවෙන අවිද්‍යාව දුරලන්න. බුදුහාමුදුරු දේශනා කළානේ නේද, මට විඥා උදපාදේ, විද්‍යාව පහළ වුණා, ආලෝක උදපාදේ. ඒ වගේම අපි හැම දිනාටමත් ඒ විද්‍යාව, ඒ ආලෝකය එලෙසම පහළ වෙන්න ඕන. බුදුහාමුදුරුවන්ට වගේ නැති වුණත් ඒ ආලෝක මාර්ගයේ අපිටත් අදාළ දෙයක්, ඒ ආලෝකය අපිටත් පහළ වෙන්න ඕනේ. එහෙම නැතුව ඒ ආලෝකය නැතුව අපිට බෑ අපේ මනස නිවැරදි කරගන්න. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ ඒ ආලෝකමත් ස්වභාවයෙන් තමන්ගේ මනස දිහා බලන්න. තමන්ගේ මනස දිහා, තමන්ගේ නුවණ දෙස ආලෝකමත්ව බලන්න, අවදීන් බලන්න. එවිට තත්ත්වාකාරයේ පේනවා, ගැටලුවක් ඇත්නම් ඇත, නැත්නම් නැත, නැත්නම් නැත්නම් ගැටලුවක් නොමැති ඒ ශාන්ත බව ඔබට භුක්ති විඳින්න පුළුවන්. ඇත්නම් ගැටලුවක්, මේ ගැටලුවට හේතුව කුමක්ද, ඒ හේතුව හටගත්තේ කෙසේද යනුවෙන් විමර්ශනය කරන්න පුළුවන්, විදර්ශනා කරන්න පුළුවන්. අපි හේතුන් නිරෝධ කළොත් ඵල නිරෝධ වෙලා, හේතුඵල නිරෝධයක්, හේතුඵල අභිභවා යන ගුණයක් තමා තුළ පහළ වෙනවා, හටගන්නවා. හේතුඵල නිරෝධයක්, හේතුඵල දහමක් කියලා ගොඩක් දෙනෙක් කියවර බුදුරජාණන් වහන්සේගේ දහම. හේතුඵල දහම කියන එක තියෙන්නේ ලෞකික ලෝකයේ. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ දහම හේතුඵල දහම නෙමෙයි, හේතුඵල ඒකාන්තේ නිරෝධයක්. අපි තින් අහලා තියෙන දේවල් වල තියෙන දුර්වලකමක් ඔය හැදුවේ. හේතුඵල ධහම බුදුහාමුදුරන්ගේ ධහම නෙමෙයි, ඒක ලෝකයේ ධහම. ලෝකෝත්තර ධහම තමයි හේතුඵල නිරෝධය කියන එක හොඳින්ම වටහා ගන්න ඕන පින්නතුනේ. කොහොමද මේ හේතුඵල නිරෝධයක් අපි ලබන්නේ? කොහොමද අපි ඒක ළඟා කරගන්නේ කියලා බලන්න ඕන. මේක පිටින් ඉගෙන ගන්න ගියොත් හැමදාම ඒක පිටතින්ම තියෙන අධ්‍යාපනයක් බවට පත් වෙයි. පිටින් ඉගෙන ගන්න ගියොත් එහෙමයි. මේක ඇතුළතින් ඉගෙන ගන්න ගියොත් ඒක හැමදාම අධ්‍යාපනයක් හෝ උගත්කමක් බවට පත් නොවී ඒක ප්‍රත්‍යක්ෂ ධර්මයක් බවට, තමාගේ ධර්මයක් බවට පත් වෙනවා. එනිසා දැනුවෙන් බෑ පින්නතුනි නිවන් අවබෝධ කරගන්න. අපිට පුළුවන්කම තියෙන්න ඕන අපේ අධ්‍යාත්මය තුලින් නිවන් අවබෝධය කරගන්න හැකියාව තියෙන්න ඕන. ධර්ම අවබෝධය කරගන්න හැකියාව තියෙන්න ඕන. සියල්ලට මූල සාධකය අවිද්‍යාව. ඒ අවිද්‍යාවත් එක්ක බැඳුණු පංච උපාදානස්කන්ධය. මුලින්ම අවිද්‍යාව දුරු කරන්න ඕන ධර්ම ශ්‍රවණයෙන්, ධර්ම මනසිකාරයෙන්, ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙන් ඒ අවිද්‍යාව දුරු කරන්න ඕන. ඒ අවිද්‍යාව දුරු කරන විට එතනින් ගලා එන දහම ඒකාන්ත වශයෙන්ම විද්‍යාත්මක වෙනවා පින්නතුනේ. උදාහරණයක් වශයෙන් හොඳ ආරක්ෂකයෙක් ඉන්නවා. ඒ ආරක්ෂකයා එන යන පුජ්‍යලයන් හොඳින් පරීක්ෂා කරනවා. හොඳින් පරීක්ෂා කරන විට කිසි විටක තහනම් දෙයක් එහෙට මෙහෙට ගෙනියන්න හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. හොඳින් පරීක්ෂාවට ලක් කරනවා. හොඳ අවබෝධයෙන් පරීක්ෂාවකට ලක් කරන විට ඒ දොරටු පාලකයාගෙන්, එහෙම නැත්නම් ඒ ආරක්ෂකයාගෙන් යමක් ගෙනියන්න බෑ. ආන් ඒ වගේ පින්නතුනේ සසරට හේතු වෙන ධර්ම, නිවනට හේතු වෙන ධර්ම තමන් අඳුන ගන්න ඕන. අඳුනගෙන තමන්ගේ අධ්‍යාත්මය තුළ අර සසරට හේතු වෙන ධර්ම දුරු කරලා නිවනට හේතු වෙන ධර්ම වඩන්න තමන් පුරුදු පුහුණු වෙන්න ඕන. දොරටු පාලකේ කැඩියට මේවා කුසල්, මේවා කුසල් වශයෙන් දැකීමේ හැකියාව, ගුණය තමා තුළ පහළ කර ගන්නට ඕන. කුමක්ද මේ අකුසලයේ, කුමක්ද මේ කුසලයේ කියලා තමන් තේරුම් කර ගන්න ඕන. අකුසල් කියන්නේ පින්නතුරින් පංච උපාදානස්කන්ධයට වැටෙන ඕනෑම දෙයක් ගැනෙන්නේ අකුසලයට. රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය කියලා කියන අකුසල්. මේවායින් නිරන්තරයෙන්ම මිදෙනකොට කුසලයේ කියලා එහෙම වෙනම මුකවත් කිසිවක් නැහැ. නිරන්තරයෙන්ම පංච උපාදානස්කන්ධයෙන් මිදෙන විට හිතේ ඇති වෙනවා කුසලය. නිරන්තරයෙන් ස්වභාවයෙන් ඇති වෙන දෙයක්. හරියට අර සැහැල්ලුව කියා දෙයක් ලොව නැහැ. සැහැල්ලුව කියා දෙයක් ලොව නැහැ. බර බිමින් තියෙනකොට සැහැල්ලුව කියන දේ ලැබෙනවා. ඒ වගේ අකුසලය කියන දේ දුරු වෙන තැනම කුමක්ද හටගන්නේ? කුසලය කියන එක හටගන්නවා. දැවෙනවයි කියන තැන නැති කරනවත් එක්කම එතන හටගන්නවා කුමක්ද? නිවන කියන එක හට ගන්න. එහෙම නැතිව අපිට නිවන කියන එක පින්නතුනේ කොහෙවත් දුවලා හොයාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිවන කියලා එහෙම දිශාවක පවතින එකක් නැහැ. තැනක පවතින එකක් නැහැ. නිවන කියලා ස්වરૂපීය ධමයක් නැහැ පින්නතුනේ. කොහොක්වත්ම නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි නිවීම, දැවීම කියන එක දුරු කරගෙන යන තැනම නිවීම හට ගන්නවයි කියන එක. දැන් අපේ තියෙන මේ හිතේ තියෙන බරගොන්න තබාගෙන අපි සැහැල්ලුව කියන එකක් මේ හිතට ඇතුල් කරගන්න උත්සාහ කළාට කවදාවත් ඒක කරන්න පුළුවන් කම නැහැ. මේ හිතේ තියෙන බර කියනක බිමින් තිබ්බහම අපිට හැකියාව ලැබෙනවා සැහැල්ලුව කියන එක නිතරින් භුක්ති විඳින්න. කවුරුත් කැමති පින්නතුනි මේ හේතුඵල නිරෝධය, එහෙම නැත්නම් මේ හිතෙන් නිදහස් වීම කියන එක ලබන්න. කාගේත් අභිප්‍රාය බලාපොරොත්තු ඒක. නමුත් ඒ කිසි කෙනෙකුට ඒක එහෙම ලෙහෙසියෙන් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව අර ධර්මයේ නිවන් දොරටුවේ යතුර තමන් හරියට තේරුම් ගත්තේ නැතිකම. හරියට තේරුම් කරගන්න ඕන මේ පංච උපාදානස්කන්ධේ කොයි පැත්තට කොයි ආකාරයට මොන ආකාරයකට නැඹුරුණත් මේ සිත මොන ආකාරයකට මෙහෙව්වත් පිනතුනේ වැටෙන්නේ පංච උපාදානස්කන්ධයටමයි. පංච උපාදානස්කන්ධයටමයි. ඉන්ද්‍රියන් තමයි අපිට ඉන්න එකම ඥාතියා, උදව්කරුවා, අතවැසියා, උපකාරකයා කියලා හිතනවා. ඒ නිසා නිරන්තරයෙන්ම ඉන්ද්‍රියන් ආශ්‍රය කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉන්ද්‍රියන් වලින්ම සියල්ලම ඉෂ්ට කරගන්න පුළුවන් කියලා කල්පනා කරලා තියෙනවා. එබැවින් ඉන්ද්‍රියන් පිළිබඳව ලොකු විශ්වාසයක් මේ මනසට තියෙනවා. නමුත් පින්නතුනේ මේ ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගන්නට මේ ඉන්ද්‍රියන් වලට බැරි වග ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න ඕන, පැහැදිලිවම අවබෝධ කරගන්න ඕන. මොනම ආකාරයකින්වත් මේ ඉන්ද්‍රියන් වලින් ලෝකෝත්තරත්වයක් කරා ගමන් කරන්න බෑ කියන එක. එහෙමනම් මේ ඉන්ද්‍රියන් අතහරින තරමට පමණයි අපිට පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන තරමටමයි පින්තුනේ ලෝකෝත්තර විශ්ය, ලෝකෝත්තර සුවය, ලෝකෝත්තර ධර්මය, ලෝකෝත්තර ගුණය වැඩෙන්නේ පින්තුනේ. වඩන්න පුළුවන්කම තියෙන්නේ එතනයි. දැන් මොනවා කීවත් පුජ්‍යලත්වයෙන් ගන්නනේ පුරුදු වෙලා තියෙන අපි ඇසුවා දැක්කත් සිතුනත් ඒ හැමදේම අපි පුජ්‍යලත්වයෙන් තමයි අරගන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් මේ මොහොතෙන් මේ බණ අහන්නේ පුජ්‍යලත්වයෙන්. හොඳට බලන්න. ඊළඟට ඒ ධර්මයේ මෙනෙහි කරන්නේ පුජ්‍යලත්වයෙන්. මෙනෙහි කළා කරුණක් අරුතක් ගන්නේ පුජ්‍යලත්වයෙන්. මේ පුජ්‍යලත්වය ඉක්මවා යෑමට නොහැකි පුදුමාකාර බන්ධනයක් වැට කඩුල්ලක් තියෙනවා. ඒක තමයි මේ සසර නිදහස් නොවෙන්නට තියෙන බන්ධනය. සෝවාන කියන්නේ ඕක. ඉතින් සෝවාන සසර නිදහස් වෙන්නට බැරි මහා බැම්මක් තියෙනවා. වාන කියන්නේ බැම්ම. ඒ සෝවාන් මාර්ගස්ත පලස්ත වෙන්න ඕන. ඒ බැම්ම බිඳින්න ඕන. මොකද්ද මේ බැම්ම? ඒ බැම්ම බිඳින තැන තමයි අපි මාර්ගඵල අවබෝධය ලබනවා කියලා කියන්නේ. සෝවාන් වෙලා කියන වචනේ පාවිච්චි කළොත් ශ්ලෝකේ ඉන්න සියලුම දෙනාම සෝවාන් වෙලා ඉන්නේ. ඒ කියන්නේ බැම්මට හිර වෙලා ඉන්නේ. ඒක මාර්ගස්ත පලස්ත බවට පත් වෙන තැන තමයි එයා ඒකාන්ත වශයෙන් අර මාර්ගඵල තත්වයට පත් වෙන්නේ. දැන් හැමෝම සෝහාන් වෙන්න ඕන, මාර්ගස්ත පලස්ත වෙන්න ඕන. මේ බැම්ම බිඳ දමන්න ඕන. කොහොමද මේ බැම්ම බිඳ දමන්නේ? ඉන්ද්‍රියන් තුලට තියෙන විශ්වාසය දුරු කිරීමෙන්. පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන විශ්වාසය දුරු කිරීමෙන්. පංච උපාදානස්කන්ධය මිරිඟුවක් වාගේ, මායාවක් වාගේ, පෙන පිඩක් වාගේ දෙයක් කියලා, පෙනුමක් ඇතිවට තිබුණට අර්ථ ශූන්‍ය වූ දෙයක් කියලා තේරුම් ගන්න ඕන. දැන් මන කියන එක කොච්චර රිදෙව්වත් වේදනා දුන්නත් හොඳට බලන්න, අර්ථ ශූන්‍යයි. අර්ථ ශූන්‍ය වූ දෙයක් තමන්ව පුළුස්සනවා, පුච්චනවා, වේදනාවට පත් කරනවා. නමුත් සොයාගෙන යන්න ගියොත් එහෙම මොකද්ද මේ චිත්ත ධාරාව කියලා එහෙම දෙයක් අපිට සොයා ගන්න පුළුවන් කම ලැබෙන්නේ නැහැ හිත කියලා. අපිම හදා ගන්න සංඥාව අපිටම පහර දෙනවා. ඒකයි තියෙන ස්වභාවය. අපිම කරන උපාදානේ අපිටම පහර දෙනවා. ඒකයි තියෙන ස්වභාවය. අපේම තියෙන අනවබෝධය අපිටම අහිත පිණිස අනර්ථය පිණිස පවතිනවා. අනිත්‍ය වශයෙන් දකින්න ඇස පුරුදු වෙලා නැහැ. ධර්ම අවබෝධය කර නොගත් ඒ වගේම ධර්මයේ නොවැඩෙන හැම කෙනෙක්ම නිත්‍ය වශයෙන් තමයි ගන්නෙ. මොකද්ද නිත්‍ය? මේ මම වෙමි. මේ මම වෙමි කියන ස්වභාවයක් ඔබේ ඇඟ ඇතුලේ තාම තියෙනවද? තියෙනවනම් ඔබ ලෝකේ අනිත්‍ය වශයෙන් ගන්න කෙනෙක් එහෙම නෙමෙයි, නිත්‍ය වශයෙන් ගන්න කෙනෙක්. මේ මාගේ දේවල් කියලා දකින්නවද අහනවද? මේ ලැබුණු අවබෝධය මගේ අවබෝධය කියලා හිතනවද? මේ මගේ වැටහීම කියලා දැනෙනවද? ඒ හැම කෙනෙක්ම නිත්‍ය වශයෙන් ගත්ත අය. සබ්බේ සංඛාරානිච්චා, ඒ බුදු වදන පමණක් ඇති පින්නතුනේ නිවන් දකින. ගොඩක් ඕනේ ගාථාපද දහසක් අර්ථ ශූන්‍යව කියව ගන්නවට වැඩිය එක ගාථාවක එක කොටසක අර්ථය දැන ගැනීම ප්‍රමාණවත්. ඒක තමයි බුදු කෙනෙක්ගේ අනුශාසනය. ඒක යථාවබෝධයෙන් දකින්න ඕන. මොහොතක් කල්පනා කරලා බලන්න, තමන් මේ කරුණු කාරණා දිහා නිත්‍ය වශයෙන්ද අනිත්‍ය වශයෙන්ද බලලා තියෙන්නේ කියලා බලන්නේ කියලා. සියලු සංස්කාරකයන් අනිත්‍ය කොට ගන්නා වූ ස්වභාවය. මේ මම වෙමි කියන එක සංස්කාරයක්ද නැද්ද? සංස්කාරකයන්නේ එක සංස්කාරයක්. එවිට ඒ සංස්කාරකය නිත්‍ය වශයෙන් ගන්නවද අනිත්‍ය වශයෙන් ගන්නවද? දැනට දැනට තමන් මේ මම වෙමි කියලා දැනෙන තැන ඉන්නවා නම් එයා නිත්‍ය වශයෙන් ගත්තපු කෙනෙක්. ඉතින් ඔබට පුළුවන්කම ලැබුණොත් අනිත්‍ය වශයෙන් ගන්න. ඒ මොහොතේම මම වෙමි කියන ස්වභාවය නැහැ. ඒකට මාර්ගඵල මට අවබෝධ වුණයි කියලා ස්වභාවයක් නැහැ. මම මාර්ගඵල අවබෝධ කරගත්තයි කියලා ස්වභාවයකුත් නැහැ. ඔය ගොඩාක් දෙනෙකුට අවබෝධය ප්‍රමාද වෙන්නේ මම මාර්ගඵල අවබෝධ කරගන්න, මම ධර්ම අවබෝධ කරගන්න කියලා උත්සාහයක යෙදෙන්නේ. මොකද අපි වර්ධනේ උනේ මම මම මම මම ලොකු මිනිහෙක් වෙන්න ඕන, මම හොඳ කෙනෙක් වෙන්න ඕන, හොඳ පුරවැසියෙක් වෙන්න ඕන, හොඳ වැඩ කරන්න ඕන. මම විසින් තමයි මොනවා කළත් මම විසින් මේ වගේ කෙනෙක් වෙන්න ඕන ආදි වශයෙන්. ඉතින් මම අරගෙන තමයි කොහේ ගියත් අපි ගමනක් ගියේ. මම තියලා ගියේ නෑ, මමත් අරගෙනම තමයි හැම ගමනකම යන්නේ. දැන් මේ ඉන්නේ පුටුවේ ආසනේ වාඩි වෙලා මේ මම වෙමි කියලා. ඉතින් යමෙක් ඉන්නව නම් මෙතන මේ මම නොවෙමි කියලා. ඉතින් වෙනාන් කෙනෙක් කියන එක අදහස් වෙන්නේ මම නොවෙමි කියපු ශරණයෙන්. මේ මම නොයමි කියලා මේ ආසනේ කෙනෙක් ඉන්නවා නම් යම් කෙනෙක් අන්න ශ්‍රේෂ්ඨ පුරුෂයා. අන්න ශ්‍රේෂ්ඨ පුරුෂයා. අන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිපන්න තැනැත්තා. අන්න අනිත්‍ය වඩන කෙනා. කැඩෙන බිඳෙන නිසා අනිත්‍යයි නෙමෙයි පින්නතුනේ. නියම කරගන්න නිසා නিত্য, නියමයන් අතහැරීම නිසා අනිත්‍ය. කැඩෙන බිඳිනේවට කියන්නේ වය ධම්මා සංඛාරා. වැය වෙලා ෂය වෙලා කැඩිලා බිඳිලා මේවා විනාශ වෙලා යනවා පින්නතුනේ. ඉතින් මෙන්න මේ අනිත්‍ය නිවැරදි විදියට අවබෝධ කරගත්තේ නැති නිසා සාසනික ධර්මයේ මහා පරිහානියක් සිද්ධ වුණා. මේ අනිත්‍ය තේරුම් කරගත්තා නම් වෙන කිසිවක් තේරුම් කරගන්න ඕනේ නැහැ. සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ආයේ බුදු වදනින්ම නිවන් දකින්න පුළුවන්. යථා අවබෝධය කරගන්න පුළුවන්. නමුත් අනිත්‍ය පුතජ්ජනයට අනිත්‍ය වශයෙන් දකින්න බෑ. ඒකත් සංස්කාරක ගොඩකට ගොඩ ගහලා සංඥා සංඛාර විඥාන පද්ධතියක් හැදුවා. අල්ලගන්න. ඔයගොල්ලෝ අනිත්‍යයි කියලා මෙන්න මේ ක්‍රමයට මේක අල්ලගන්න කියලා නිත්‍යයක් හැදුවා. ඒ නිසා මේ බෞද්ධ සමාජය අනිත්‍ය නිත්‍ය කර ගැනීමේ විශාල වරදෙහි උරුමකාරය වෙලා ඉන්නවා. මේක හොඳින් තේරුම් ගන්න. අනිත්‍ය වුවද කැමැතිනම් නිත්‍ය කරගන්නට පුළුවන්. ඒ කියන්නේ අනිත්‍ය අනිත්‍ය විදියට දකින්න නැතුව අනිත්‍ය සංස්කාරකයක් හැටියට අනිත්‍යයට සංකල්පයක් දුන්නොත්, අනිත්‍යයට ස්වરૂපයක් දුන්නොත්, හැඩයක් දුන්නොත්, ග්‍රහණයක් දුන්නොත් ඒක නිත්‍ය බවට, උපාදාන බවට පරිවර්තනය වෙන එක සත්‍යයක්. ඉතින් අපි හොඳින් තේරුම් කරගන්න ඕන ලෝකේ අපේ ගරු සාමීන් වහන්සේලා දේවසකයෝ ඉන්නෝ මේ අනිත්‍ය නිත්‍ය කළා හරිගස්සලා දෙනවා. ඒක අල්ල ගන්නවද? එහෙමත් නැත්නම් ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම ලබා දෙන මේ අනිත්‍ය නිත්‍ය කර නොගන්නා වූ ධර්මයේ වැඩෙනවද කියන එක තමන් තීන්දු තීරණයක් ඇති කර ගන්න ඕන. හැබැයි මේ අනිත්‍ය ලෝකය සැබවින් අනිත්‍යයි ලෝකය. ඒ කියන්නේ කැඩෙනවයි බිඳෙනවයි කියන එක නෙමෙයි. ලෝකෙ කැඩෙන බිඳෙන දෙයක් නෑ පිළිතුරේ. ස්වභාවයක් තියෙන්නේ. කවුරුත් මේක නොකැඩෙනවයි කිව්වොත් නේ මේක කැඩෙනවයි බිඳෙනවයි කියලා න්‍යාය හදන්න වෙන්නේ. කවුරුවත් මේ ලෝකෙ කැඩෙන්නේ නෑ, බිඳෙන්නේ නෑ, නොකැඩෙනවයි කියලා කවුරුත් තීරණයක ඉන්නවද? කවුරු හරි ඉන්නවද? අපි වයසට යන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ, ගහකොළ හැදිලා වැඩිලා නැවත මිය යන්නේ නෑ ගස්කොළන් කියලා. එහෙම තීරණයක නෑ. හැමෝම දන්නවා, හැමෝම මේ කැඩෙනවයි බිඳෙනවයි කියන තැන තමයි ඉන්නේ. හැබැයි මේ කැඩෙනවයි බිඳෙනවයි කියන තැන ඉඳගෙන කැඩෙන බිඳෙන දේ හෝ එහෙමත් නැත්නම් ලෝකයේ නොයෙකුත් නොයෙකුත් න්‍යායන් තමන්ගේ පුජ්‍යල මතවාදයෙන් නියම කරගන්නව, නිත්‍ය කරගන්නව. මේ දෙවියා, මේ බ්‍රහ්මයා, මේ භූතයා, මේ පෙරේතයා, මේ මිනිස්සයා, මේ තිරිසනා කියලා නිත්‍ය කර ගැනීමක් තියෙනවා. හැබැයි මේ ලෝකෙ පින්නතුනේ දෙවියෙක් නැහැ, බ්‍රහ්මේකුත් නැහැ, මිනිස්සෙකුත් නැහැ, තිරිසන් සත්වයොත් නැහැ, මිනිස්සයොත් නැහැ. ඊට පස්සේ අපි ගත්තාම නාමික වශයෙන් 100ක් මෙතන සිටියොත් 100ක් නාම තියෙනවා. නමුත් මේ 100ක් නාමත් නැහැ. මේ 100ක් නාමත් නැහැ කියන්නේ අනිත්‍ය තැන ඉඳලා. නিত্য තැනට આવොත් ඒ 100ක් නාම තියෙනවා. තිරිසන් සතා ඉන්නෝ, දෙවියා ඉන්නෝ, බ්‍රහ්මයා ඉන්නෝ, භූතයෝ පෙරේතයෝ ඉන්නෝ. ඊට පස්සේ ඒ නিত্যයට આવවම අනිත්‍යයට આવවම ඒ කිසිවක් නැහැ පින්නතුනේ. නේද? අශේෂ විරාග නිරෝධය කියන්නේ ඒකයි. ආයි කිසිවක් ඉතුරු නැතුව නිරෝධයටපත් වෙනවා. නිදහසටපත් වෙනවා. අනිත්‍යයටපත් වුණාම අනිත්‍ය තුල සිටියේදී අල්ලගත් දෙයක් මේ ලෝකේ නෑ පිළිතුරු. මම කියලා දෙයක් අල්ලගෙන නැත්තම්, මගේ කියලා දෙයක් අල්ලගෙන නැත්තම්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, භූතයෙක්, තිරිසන්සතෙක්, පෙරේතෙක්, මිනිස්සෙක් ඉඳීද? යක්ෂයෙක් කවුරක්වත් නෑ පිළිතුරුනේ. අල්ලගත් තැනයි එතන තියෙන්නේ. පැහැදිලිනේ? දැන් අකුරක් වුණත් අපි දන්නේ නැති භාෂාවක මොනවා හරි පරණ ශෙල්ලිපියක අකුරක් පේනවා. අපි ඕක දිහා බැලුවහම ওই අකුර මොකද්ද කියලා දන්නවද? දන්නේ නැහැ. ඊළඟට ඒ අකුරෙන් කියවෙන පදයේ වචනේ මොකද්ද කියලා දන්නවද? දන්නේ නැහැ. ඒක දිහා හොය බලාගෙන ඉන්නවා. හැබැයි ওই අකුර අපිට කවුරු හරි කෙනෙක් උගන්වනවා මේ අකුර මේකයි කියලා. ආන්න ඒ වගේ තමයි පින්නතුනේ. මේ ලෝකේ එහෙම දෙයක් නැහැ. තියෙන්නේ නিত্যතාවය. තේරුණාද ඒක? හදින් වැටුණාද? මේක A අකුර, මේක B අකුර, මේක C අකුර කියලා කියන්නේ මොකද්ද? නিত্যතාවය. ඒක ලෝක සම්මතය කියන්නේ ඕකයි. ඈ සම්මුති සත්‍යයක් කියලා වෙනම එකක් තියෙනවා. නමුත් පරමාර්ථ සත්‍ය කියලා වෙනම එකක් තියෙනවා. සම්මුති සත්‍යය පරමාර්ථ සත්‍යය එක සමාන වෙන්නේ නෑ. සම්මුති සත්‍ය සියල්ල බොරුවක් බවට පරිවර්තනය වෙනවා පරමාර්ථ සත්‍යයට පැමිණෙනකොට. දැන් අපි සත්‍යවාදී කියලා ඔය ඇත්තයි කියලා ඇත්ත කතා කරන්නේ සම්මුති සත්‍යයෙන්. නමුත් පරමාර්ථ සත්‍යයට එනකොට සම්මුති සත්‍යය ඇත්ත බොරුවක් බවට පත් වෙනවා පින්නතුනි. එහෙමනම් අපි මේ උත්සාහ කරන්නේ සම්මුති සත්‍ය අවබෝධ කරගන්නට නෙමෙයි. සම්මුති සත්‍ය අභිභවා ගිය අතික්‍රමණය කරපු පරමාර්ථ සත්‍ය ලෝකෝත්තර සත්‍යයක් අවබෝධ කරගන්නයි. එහෙමනම් ඔබ පින්නතුනි ඉන්ද්‍රියන් වලින් එහා දෙයක් සොයා යා යුතුමයි. ඉන්ද්‍රියන් වලින් එහා දෙයක් සොයා යා යුතුමයි. ඒක ඔබට අර සම්මුති සත්‍යයක් සොයන්නාසේ තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ, ගෝචර වන්නේ නැහැ, ප්‍රත්‍යක්ෂ වන්නේ නැහැ. හේට විශේෂ ඥානයක්, විශේෂ ගුණයක්, විශේෂ සිතක් ඔබට තිබිය යුතුයි. අදිචිත්ත අදිඥාන කියන වචන වලින් පැහැදිලි කරේ එයයි. අන්නේ විදියට සොයාගෙන යන කෙනාට අසංකාරික ලෝකයක් මුණ ගැහෙනවා. මොකද්ද මුණ ගැහෙන ලෝකය? අසංකාරිකයි. අසංකාරිකයි කියලා කියන්නේ ඇල්ලුවට අල්ලන්න බෑ. තේරෙන විදියට කියන්න එපා නේද? අල්ලන්න ගියාට ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අල්ලගන්න බැරි නිසා කියනවා අසංකාරිකයි. අල්ලගන්න පුළුවන් නම් සංස්කාරිකයි. මේ ඉන්ද්‍රියන්ට අල්ලන්න පුළුවන්කම තියෙන සංස්කාරක දේවල් පමණයි. එහෙමනම් නිර්වාණ ධර්මය, ලෝකෝත්තර ධර්මය ඉන්ද්‍රියන්ට අල්ලගන්න බෑ. ඉන්ද්‍රියන්ට අල්ලගන්න බැරි නිසා ආනන්දහාමුදුරන්ගේ ධර්මයට මොකද ගොඩක් දෙනෙක් කියන්නේ? තේරෙන්නේ නෑ. ඒ ඇත්තන්ට ඕන තේරෙන ධර්ම. මෙන්න පුතේ භූතයා, මෙන්න පුතේ පෙරේතයා, මේක තමයි හොඳ, මේව තමයි නරක, මේව මෙහෙමයි, මේව මෙහෙමයි, මේකේ අර්ථය මේකයි කියලා තහවුරු කළාම අමුවේ මතකයේ තබා ගැනීම, ඔළුවේ රඳවා ගැනීම, සංකල්ප ඇති කර ගැනීම, සිහින මවා ගැනීම කරනවා. ඉතින් දේශකයා විසින් ලස්සනට සිහින හදා හදා දෙන්න ඕන. සමහරවිට බොරුව වුණත් තමන්නේ ලස්සනට සිහිනයක් රූප රටාවක් මැවෙන්න හදලා දුන්නාම ඒක එහිමයි කියලා බාර ගන්නවා. දැන් මේ ලෝකයේ ආගමික නිර්මාපකයන් ගොඩාක් දෙනෙක් මුකාක් හරි දැක්කේ නැති, දන්නේ නැති දෙවියෙකුට නිර්මාණයක් හදලා ඔළුවට දාලා නැද්ද? දෙයියේ දාලා තියෙනවා. ඒ දෙයිය වෙනුවෙන් මිනිස්සු මැරෙන්න, යදින්න, යාඥා කරන්න පුරුදු වෙලා නැද්ද? පුරුදු වෙලා ඉන්නවා. කොහේ ඉන්න කෙනෙක්ද? අවසානයේ බුද්ධිමතුන්ට පෙනේ මෙච්චර කාලයක් මන් දෙයියෙක් නෙවෙයි අදහලා තියෙන සංකල්පයක් කියලා. තේරුණාද? ඈ ගොඩාක් දෙනේ බෞද්ධයන්ට තේරේ මම මෙච්චර කාලයක් බුදුහාමුදුරුවෝ නෙමෙයි වැඳලා තියෙන්නේ සංකල්පයක් කියලා. ඈ ඔය ධර්ම අවබෝධය ලැබූ උදුවේ සමහර වෙලට කියන දෙයක් නේ. අපි ඉස්සර බුදුහාමුදුරුවෝ දැක්කේ නැතුව වැඳේ, දන්නේ නැතුව වැඳේ, සංකල්ප වන්දනාව කළේ. ඒ සංකල්පේ එක එක විදිය එක එක කෙනාලානේ. ඊට පස්සේ අපි බුදුහාමුදුරුවෝ දැකලා වඳිනවා කියලා කියන්න පුළුවන්. ඒක තමයි ධර්මකාය. එහෙම නැත්නම් මේ අපපටිම බුදුරජාණන් වහන්සේ දැකලා වඳින්න පුළුවන්කම ලැබෙනවා. සංකල්ප වන්දනාවක, සංකල්ප ඇදහිීමක තමයි ගොඩක් දෙනෙක් ඉන්නේ. ඉතින් මේ මිනිස්යාගේ ශරීරයට කියන්නේ බඹයක් පමණ ශරීරයට ලෝකය කියලා. පැහැදිලිනේ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ওই බඹයක් පමණ ශරීරයට ලෝකය කියලා. ඒයි ලෝකය කියන්නේ. ඕක මේ පෘථුවියෙන් වෙන් කරගෙන, අනිත් අයගෙන් වෙන් කරගෙන, තමන්ටම පෞද්ගලික වූ ආකාරයට කරගෙන ඇවිදින ලෝකයක්, වෙන් කරගත්ත දෙයක් නේද? දැන් අපි ග්‍රහලෝක කියන්නේත් වෙන් වෙන් වශයෙන් තියෙන ඒවට නේද? ඒවා වෙන් වෙන් වශයෙන් බෝල හැටියට මේ කරගෙන ඒවට කියනවා ග්‍රහලෝක කියලා කියනවා. ඒ වගේම අපි වෙන් කරගත්ත නිසා අපිට කියනවා මේක ලෝකය කියලා. ඉතින් මේ ලෝකයක් වශයෙන් වෙන් වෙලා ඉන්න එක්කෙනා විශ්වයක් බවට පරිවර්තනය වෙන්න ඕන. තමන් ලෝකයක් හැටියට වෙන් වෙලා ඉන්න පුද්ගලයා විශ්වයක් බවට පරිවර්තනය වෙන්න ඕන. ඇයි විශ්වයක් බවට පරිවර්තනය වෙන්න ඕන? සැබෑ යථාර්ථය තමයි විශ්වීය ගුණය. විශ්වීය ගුණය සැබෑ යථාර්ථයක්ව තිබියදී මේ ලෝකයේ පුද්ගලයා අවිද්‍යාවෙන් හදලා තියෙනවා. මොකද හදන්නේ? ලෝකයක් හදලා තියෙනවා. ඒ ලෝකේ කවමදාකවත් සනාත කරගන්න බෑ පින්නතුනේ. Tamanne සනාත කරගන්න, ස්ථීර කරගන්න බෑ. తాවකාලිකව හිතනවා මේ මගේ ලෝකයයි කියලා. දැන් හොඳයි මේක මගේ ලෝකය නෙමෙයි කියලා හිතන්න කිව්වා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නෑ මම එසේ දේශනා කරන්නේ නෑ. මේක මගේ ලෝකය නොවේ කියලා හිතන්න කියලා කියන්නේ. මේක මගේ ලෝකයයි කියලා හිතන්න කියන්නේත් නෑ. ඇයි කියන්නේ නැත්තේ ස්වාමීන් වහන්සේ? ඒ දෙයාකාරයෙන්ම ඔබ කොහාටද වැටෙන්නේ? ඔබ ඒ දෙයාකාරයෙන්ම වැටෙන්නේ මේ ලෝකේටමයි. ඔබ ඒ දෙයාකාරයෙන්ම වැටෙන්නේ. පැහැදිලිනේ? ඒ දෙයාකාරයෙන්ම වැටෙන්නේ ලෝකේටම වැටෙන්නේ. මේක මගේ කියලා සිතුවත් වැටෙන්නේ ලෝකයටමයි. මේක මගේ නොවේ කියලා සිතුවත් වැටෙන්නේ ලෝකයටමයි. මොන විදියෙන් සිතුවත් වැටෙන්නේ ලෝකයටමයි. චේතනාවකට බර වෙනකොටම යා ලෝකය නැඹුරු වෙලා ලෝකයේ ස්පර්ශ කරලා හමාරයි. චේතනාවකට නැඹුරු වෙනකොටම ලෝකයට බර වෙලා ලෝකයේ ස්පර්ශ කරලා හමාරයි. එවනම් මේ චේතනාව ඉක්මවන්ට ඕන, දෘෂ්ටිය ඉක්මවන්ට ඕන, සංකල්ප ඉක්මවන්ට ඕන, සියලු සංස්කාරක ලෝකයන් ඉක්මවන්ට ඕන. ඉක්මවාට පස්සේ පින්නතුනේ අල්ල ගන්න දෙයක් ඉතිරි නැතුව අසංකාරික ලෝකයේ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ අසංකාරික ලෝකයේ නේ අසංකාරික ධර්ම වලින් ලෝකයේ දිහා බලන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ තමයි සම්මා දිට්ඨිය පහළ වෙනවා, සම්මා සංකප්පය පහළ වෙනවා, සම්මා වාචාව පහළ වෙනවා, ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහළ වුණු ආර්ය අෂ්ටාංග මාර්ගයේ දර්ශනයක් ඇති, විමුක්ති දර්ශනයක් ඇති, චේතෝ විමුක්තියක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. චේතනා කර්මයක වැළඳගත්තු මිනිස්සුයෝ ගිනි ගැවෙමින්, දැවෙමින්, ශෝක පීඩා විඳිමින්, දුක්ඛ දෝමනස්යන් විඳිමින් සිටිනවා පිළිතුරේ. ඒ නිසා අපි කවුරුත් තේරුම් ගන්න ඕන කාරණයක් තමයි අපේ සිත අපිට මම මාගේ කියන ස්වરૂපය පෙන්වා දුන්නට නිරන්තරයෙන්ම තමන්ගේ සිත විතර තමන්ට පීඩා පමුණවන කෙනෙක් මේ ලෝකේ තවත් නෑ. තමාම දවන කෙනෙක් මේ ලෝකේ තවත් නෑ. මේ හිත දුරු කළ යුතුයි. මේ සිත සතුරු කොට පවතිනවා. මේ සිත අත්හල යුතුයි. මේ සිත උපාදානය නොකළ යුතුයි කියලා. අත්හැරීමටම අවශ්‍ය කරන්නේ නැහැ. අල්ලා ගැනීමෙන් වළකින තැන අත්හැරීම කියන එක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඔබට අත්හරින්න අවශ්‍ය නැහැ කිසි දෙයක්. ඔබ අල්ලා ගැනීමෙන් වළකින්න එවිට අත්හැරීම ස්වභාවයෙන් සිද්ධ වෙන එක. ඔබට මම කොහොමද කියලා කියන්න. මේ මා අත තියෙන මේ යමක් මේ තදින් මේ අල්ලාගෙන සිටිනවා. මේ තද මිරිකලා අල්ලගෙන ඉන්න ස්වභාවයනේ තියෙන්නේ. මං අල්ලගෙන ඉන්නවයි කියන ස්වභාවය විතරක් මං බුරුල් කරනවා. ඒ කියන්නේ තද කළා මං ඌමනාවෙන් අල්ලගෙන ඉන්නවයි කියන ස්වභාවය විතරක් බුරුල් කළා. මොකද වුනේ? ස්වභාවයෙන් මේක බිමට වැටුණා. ඒ නිසා අත්හරින්න ඕනේ. අල්ලා ගැනීම වලකින තැනම අතහැරීම සිද්ධ වෙනවා. අත්හරින්න එපා. අල්ලා ගැනීමෙන් වලකින්න කිසිදු දෙයක්, බාහිර දෙයක්වත්, අධ්‍යාත්මික දෙයක්වත් අල්ලා ගන්න එපා. අල්ලා ගන්නේ නැතුව පරිහරණය කරන ධර්මතා හැටියට භෞතික වේවා, අධ්‍යාත්මික වේවා, ඒ සියලුම කරුණු කාරණා පිළිබඳව සම්මා දිට්ඨියෙන් යුක්තව දකින්න, අවබෝධයෙන් යුක්තව දකින්න. ඒකයි ධර්මය කියලා කියන්නේ පින්නතුනේ. ඊට පස්සේ ඒවයින් හමාගෙන එන වේදනාවල් Tamanට නෑ. අතහැරපු දෙයකින් Tamanට වේදනාවල් ගලාගෙන එන්නේ නෑ. ඔබ මුලින්ම අත්හරින්න ඕන පින්නතුනේ අධ්‍යාත්මික අත්හැරීම. අධ්‍යාත්මයේ තියෙන පංච උපාදානස්කන්ධය අත්හරින්න ඕන. මේ රූපය මාගේය, මේ වේදනාව මාගේ කියලා. වේදනාව අල්ලගෙන ඉන්නේ, වේදනාවට වසඟ වෙලා ඉන්නේ. හිතට වේදනාවක් දැනුණාම මේ වේදනාව තදින් අල්ලගත්තාම දිගින් දිගට මේ වේදනාවල් පවතින පටන් ගන්නවා. යමෙකුට පුළුවන්කම තියෙනවා නම් තමන්ගේ වේදනාවන් අත්හරින්න. එවිට වේදනාවල් තුනී වෙලා නිදහස් වෙලා යනවා. පුජ්‍යලත්වය දුරු කරන තැනම සියල්ල අතහැරීම කියන එක සිද්ධ වෙන්න පටන් ගන්නවා. පුජ්‍යලේ කැඩේට ඔබ සිට ගන්න හදන හැම අවස්ථාවකම ඔබට හැමදාමත් රැස්වීම කියන එක සිද්ධ වෙනවා මිසක් අස්වීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. මොකද පුජ්‍යලයට රැස් වෙන්න මිසක් පුජ්‍යලත්වය ශක්ති නිපදවන්නේ අස් කරන්න ශක්ති නිපදවන්නේ නැහැ. පුජ්‍යල තේ තුල අස්වීම කියලා ගොඩක් අයට ඔය පේන්නේ ගැටීම. ගොඩක් දෙනෙක් හිතනවා මම මේවත් එක ගැටුණාම මගේ කෙලෙස් සංසිඳී කියලා. ඒක වෙන්නේ නැහැ. මේ ශරීරයේ කුණු වෙනවා ගඳ ගහනවා කියලා කිව්වයි කියලා අපේ කෙලෙස් අඩු වෙයි කියලා හිතනවා. ඈ මේක ඇට කෝටු තියෙනවා මේක මස් තියෙනවා නහර තියෙනවා කිව්වහම ගොඩක් දෙනෙක් හිතනවා අපේ මේ සිත සංසිඳී කියලා. කවදාවත් ඒක වෙන්නේ නැහැ. එක චේතනා කර්මය ගොඩක් අස් කරලා තව චේතනා කර්ම ගොඩක් එතෙන්ට දානවා. ඒක තමයි කරන්නේ අපේ මේ ගොඩාක් ආයතනවල හාමුදුරුවෝයි ගිහියෝයි සියලු දෙනා එකතු වෙලා ගොඩක් වෙලාවට කරන්නේ අර හිතේ තියෙන එක දෙයක් අයින් කරලා කුණු ගොඩක් තව එකක් හිතේම වාගෙන ඉන්න කියලා දානවා. ඒකක්වත් දාන්න නෙමෙයි ඕන. ශූන්‍යතාවය ඇතුල් කරගන්න උමනාකමකුත් නැහැ. හිත ශූන්‍ය කරගෙන ඉන්න කියලා කතාවක් හාමුදුරුවෝ මතක් කරන්නේ නෑ. පුජ්‍යලත්වයට බැසගත්තේ නැත්නම් එයාට මොනවද කරන්න තියෙන්නේ? කරන්න කිසිවක් නෑ. කම්ම නිරෝධාය සංවත්තදේ. ක්‍රියාවට බැස ගන්න ඕනේ. ඒ වුණාට අපි මේ දියුණු වෙන්න ඕන. දියුණු වෙන්න යන තැන තියෙන්නේ ලෝකයේ. දියුණු වෙන්න යන ස්වභාවයක් නෑ ලෝකෝත්තර භාවයේ. අපි වඩන්න ඕන. එහෙම එකක් නෑ පිළිතුනේ. වඩන්න රඳව ගන්න දෙයක් මෙහි කිසිවක්ම නෑ. ක්‍රියාවට බැස ගන්න තැන ඔබ වඩන්න ගියාට වැඩිම නැති වෙනවා. දැන් මේ ලෝකයේ සත්‍ය අපේක්ෂා කරන දේ නොලබා අපේක්ෂා නොකරන දෙයක්ම ලබනවායි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා පෙන්වලා තියෙනවා. හොඳින් බලන්න ඔබ මේ සමාජයේ දිහා ලෝකයේ දිහා. සත්වයා විසින් අපේක්ෂා කරන දේ නෙමේ සත්වයාට ලැබෙන්නේ. සැප අපේක්ෂා කරනකොට අවසානේ බලනකොට ඔයා නොලබල තියෙන්නේ මොකද්ද? සැපමයි. කීර්තිය ප්‍රශංසා අපේක්ෂා කරනකොට එයා අවසානේ නොලබල තියෙන්නේම කීර්තිය ප්‍රශංසාවමයි. අපේක්ෂා කරන දේම නොලබා ඒ අපේක්ෂා කරන විට වෙන දෙයක්ම ලැබෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අපේ මනසේක තේරුම් කරගන්න උත්සාහ කරන්න ඕන. අර පොඩි කාලේ අපි අහපු කතාවක් තියෙනවා. අයියට මල්ලිට දෙන්නට තෑගි ලොකු පෙට්ටියකුයි පොඩි පෙට්ටියකුයි හදලා පෙට්ටි දෙකක් දුන්නා කැමති කෙනෙකුට තෝරගන්න කියන්න. ඉතින් මේ ගොඩාක් ඉතින් ආස එක්කෙනා හිතුවා ලොකු පෙට්ටියේ තමයි ලොකුම තෑග්ග ඇත්තේ ලොකුවටම ඇත්තේ කියලා. ඒ මල්ලි පැනලා ඉවර වෙලා ලොකු පෙට්ටිය බදාගත්තා. මට තමයි මේ ලොකු පෙට්ටිය ඕන කියලා. ඒ ඉතුරු වෙච්ච පෙට්ටිය අනිත් වෙනාව ගත්තා. ලොකු පෙට්ටියේ හිටියේ කවුද? ලොකු පෙට්ටියේ හිටියේ සර්පයෝ ටික. පොඩි පෙට්ටියේ තිබුණේ මොනවද? තිබුණේ රන් රිදී මුතු මැණික් ආදී වටිනා දේවල් තිබුණා. ඒ නිසා මේ ලෝකයේ සැපයි හොඳයි මනාපයි යහපත් කියලා ඉවර වෙලා ලෝකේ ගන්න යන තැන දුකක් තියෙනවයි කියන එක තමයි එකෙන් පෙන්නලා දෙන්නේ. ඒ සැපයි කියලා ගන්න තැන තියෙන්නේ දුකක්. ඒ නිසා දුක මත පිහිටා ලෝකේ පවතිනවායි කියලා දේශනා කරා. දුක මතම තමයි ලෝකේ පිහිටලා තියෙන්නේ. කොහෙන් කැරකිලා ගියත් ආයේ දුකටම තමයි පින්නතුනි පත් වෙන්නේ. පැහැදිලිද? කොතෙන්ද කැරකිලා ගියත් දුකටම තමයි ආයේ පත් වෙන්නේ. ඒ නිසා දුකටම තමයි වැටෙන්නේ. ඒ නිසා ලෝකේ පිහිටා තියෙන්නේ කුමක් මතද කියලා අහුවා බුදුහාමුදුරු කියන දුක මත කියලා. ඒ කියන්නේ ශරීරය නැමැති ලෝකය. මනෝමය ලෝකය දුක මතයි පිහිටා තියෙන්නේ. එහෙමනම් මේ ලෝකේ මොන ජයග්‍රහණ ලැබුවත් සම්මුති ලෝකේ ආයි කැරකිලා වැටෙන්නේ කොතෙන්ද? අර දුක කියන පොළොවට වැටෙනවා. කොච්චර ඉහළට ගියාද? ඒ නිසා ලෝක නිරෝධයක් හොයන එක යහපත්. ලෝක නිරෝධයක් හොයන එක යහපත්. ඔබ සවාගෙන යන්න. ලෝක නිරෝධය හැබැයි ඇසින් හොයන්න බෑ, කනෙන් හොයන්න බෑ, නාසයෙන් හොයන්න බෑ, දිවෙන් හොයන්න බෑ, ශරීරයෙන් හොයන්න බෑ, මනෙන් හොයන්න බෑ. ඒ සදායතන අතහැර දමලා සොයන්ට ඕන. එහෙම සෙව්වොත් හම්බ වේද අපිට? හම්බ වෙනවද නැද්ද කියලා බලන්න සොයලම බලන්න ඕන. පැහැදිලිනේ? හොඳින් නුවණින් සෙව්වොත් ඔබට ඒකාන්තයෙන්ම සා ගන්න පුළුවන්. ඒකට අපි කියනවා සදහම් මැසින් ලෝව දකිනවා, ලෝකයේ ධර්මයේ සොයනවා. එවනම් මස් ඇසින් හෝ නුවණ ඇසින් හෝ මන ඇසින් හෝ නෙමෙයි අපි හොයන්නේ, සදහම් ඇසින් හොයන්නේ. විමුක්ති ඇසින් හොයන්නේ පින්නතුනේ ධර්මයේ. විමුක්ති ඇසට පේන්නේ එය ගොඩනගන්න පුළුවන් මේ මනුස්ස විඥානය තුල විතරයි. මේ මනුස්ස විඥානය තුල විතරයි පින්නතුනේ ඒකාන්ත වශයෙන්ම ගොඩනගන්න හැකියාව තියෙන්නේ මේ ධර්මයේ. අසිරිමත් දෙයක්, ඒක ආශ්චර්යමත් ධර්මයක්. මිනිසෙකු විසින් අවබෝධ කරගත්තද, මිනිසෙකුට ඒ අවබෝධ කර හැකිද කියනක තරමේ පුදුමයක් දනවන දෙයක්. ලෝකේ නැතර වෙලායි ලෝකෝත්තර බවට පිය නැඟට පස්සේ ඒ තැනත්තාට, ඒ තැනැත්තියට නැවුම් ඇස්, නැවුම් කන්න, ආසාදී දිව, ශරීර, මන ආදී ඒවා ලෝකෝත්තර ධර්මයට අනුකූලව ලැබෙනවා. ලෝකෝත්තර ධහමට අනුකූලව ලැබෙනවා. ලෞකික ධහමට අනුකූලව නෙමේ. ඊට පස්සේ රූපයෙන් බලන ස්වභාවය, වේදනාවෙන්, සංඥාවෙන්, සංකාරයෙන්, විඥාණයෙන් ලෝකේ දිහා බලන ස්වභාවයේ නැතිව පුළුවන්කම තියෙනවා ලෝකෙ දිහා බලන්න. සාපේක්ෂිතව බලන්නේ නැතුව. පුජ්‍යලත්වයෙන් බලන්නේ නැතිව. පුජ්‍යලේ කටියට නොබලන තැන මොනතරම් ශාන්තියක් පවතිනවද? ටික වෙලාවක් නිහඬව සංසුන්ව ධර්මයේ වඩන්න. ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් ගෙදර දොරේ එදිනෙදා ජීවත් වෙද්දී භාවනාවක තමයි හැමෝම ජීවත් වෙන්නේ. නමුත් අපි විමුක්ති භාවනා, නිරෝධ භාවනා, ඒ ලෝකෝත්තර භාවනා සිද්ධ කළේ නැහැ. දැන් අපි උත්සාහ කරන්නේ මෙහිදී ඒ විමුක්ති භාවනා, නිරෝධ භාවනා, ලෝකෝත්තර භාවනාව ඇති කරගන්න විදර්ශනා කරන, විදර්ශනා කළා ඒ ලෝකෝත්තර භාවනාව, නිරෝධ භාවනාව අපි හඳුනා ගන්නවා. අනිත්‍ය භාවනාව කියන්නේ ඒකටමයි. ඒ අනිත්‍ය භාවනාව අපි අඳුනා ගන්නවා. ඊළඟට අපි අනිත්‍ය වඩන්න පුරුදු වෙනවා. ඒ අනිත්‍ය තුල වාසය කරන්න පුරුදු වෙනවා. අනිත්‍ය තුල වාසය කරන කෙනෙක් කුමක් කරනවා ඇද්ද? හොඳයි, අනිත්‍ය තුල වාසය කරන කෙනෙක් කරන්නේ මොනවද කියලා කියන්න බලන්න. අනිත්‍ය තුල වාසය කරනවා නම් අනිත්‍ය අනිත්‍ය හැටියටම පිළිගෙන වාසය කරන්න සිද්ධ වෙනවා. ඒ අනිත්‍ය තුල වාසය කරන කෙනා කුමන අරමුණකද ඉන්නේ? කුමන සංඥාවකද ඉන්නේ? සංඥා නිරෝධයට තමයි අනිත්‍ය සංඥා කියන්නේ. අනිත්‍ය සංඥා, නිරෝධ සංඥා, පහාන සංඥා කියන්නේ මේ තුනම එකක්. අනිත්‍ය සංඥාව කිව්වත් එකයි, නිරෝධ සංඥාව කිව්වත් එකයි, පහාන සංඥා කිව්වත් එකයි. ඒ සංඥා තුනෙහිම පවතින්නේ එකම ස්වરૂපයක නොමැදීමක්, නොගැටීමක්. ඇලීම් ගැටීම් හොඳ නැහැ කියලා කියනවා. නමුත් මේ අපේ ගොඩක් හාමුදුරන් වහන්සේලා නේද මේ පංචස්කන්ධේ ගඳ ගන්නවා, මේකේ ඇට තියෙනවා, කූටු තියෙනවා, නාර තියෙනවා කියලා ගැටීමක් ඇති කරන්නේ නැද්ද? ගැටීමක් ඇති කරවනවා. නොයෙකුත් නොයෙකුත් දේවල් කෙරෙහි සිතෙහි ගැටීමක් ඇති කරනවා. ඇඳුම පැළඳුම පවා පිළිබඳව ගැටීම් ඇති කරවනවා. සියලුම ආගම් එකතු වෙලා කරන්නේ ගැටීම් ඇති කරන එක මිනිස්යාගේ මනස තුල. ඊට පස්සේ අනිත් ආගමිකයා කෙරෙහි, ඔවුන් විසින් ප්‍රතික්ෂේපිත කරපු දේ කෙරෙහි හැමතිස්සෙම බලන්නේ කොහොමද? ගැටීමෙන්. ඔවුන් කියු විදියට වාසය නොකරේද, එතනද ගැටීම. එහෙමනම් මේ ලෝකේ ගැටීම් ඇති කරන්නේ ආගමික නායකයෝ, ගැටීම් ඇති කරන්නේ ජාතික නායකයෝ, දේශපාලකයෝ. මුළු මහත් ලෝකයම ගැටීම් ඇති කරද්දී යම් මිනිසෙක් ඉගෙන ගන්නවා මේ ලෝකෙම අය මේ කරන්නේ ගැටීම් ඇති කරන එක, අපි විතරක් හරි මේ ගැටීම් වලින් නිදහස් වෙලා වාසය කරන්න ඕනේ කියලා කල්පනා කරනවා. දැන් අර භාවනාව හරි මේ භාවනාව වැරදි කියලා අපි ගැටීමක් ඇති කරගන්න ඕමනාවකුත් නැහැ. අපි ගැටීම් වලින් තොරව වාසය කිරීමට පුරුදු වෙන පිරිසක්. දැන් ගැටෙන්න නම් පින්නතුණි කළ යුතු කාර්යයක් තියෙනවා. අසුභවාදී විදියට ඒක දැකලා ඒ ප්‍රතික්ෂේපිත මුයින් සිතෙන් ක්‍රියා කරන්න පුළුවන්, වචනෙන් ක්‍රියා කරන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්, ඇලෙන්නත් පුළුවන්. ක්‍රියාවයි මනාපයි කාන්තයි කියලා වචනෙන් සිතෙන් අරමුණු කරගෙන බැඳෙන්නත් පුළුවන්. ඒත් ඇලීම් ගැටීම් දුරු කළාට පස්සේ එයාට මොනවද කරන්න තියෙන්නේ? එයාට මේ හැමදේම දිහා ශාන්තව බලන්න විතරයි තියෙන්නේ. ඉතාම ශාන්තව බලන්ට විතරයි තියෙන්නේ. කිසිදු ක්‍රියාවක් ඉතිරි වෙලා නැහැ. ඇලෙන්න ක්‍රියාවකේ දෙන්න ඕන, ගැටෙන්න ක්‍රියාවකේ දෙන්න ඕන. ඇලීම් ගැටීම් වලින් තොර වුණාම ක්‍රියාවක් අවශ්‍ය කරන්නේ නැහැ. ක්‍රියාවේ නිදහස් වීම තුල වැඩ කරනවා. එයා වෙනම ලෝකයක ජීවත් වෙන්නේ. වෙනම ස්වરૂපයක දැක්මක් තියෙන්නේ. එයා දකින්නේ ඇස කන නාසය දිව ශරීරේ මන කියන ඉන්ද්‍රියන් නැති කෙනෙක් හැටියට. එයා ජීවත් වෙන්නේ අතීතය හා අනාගතය වර්තමානය නැති කෙනෙක් හැටියට. එයා ජීවත් වෙන්නේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නොවන හැටියට. එයා සිතන්නේ මම මගේ කියන ස්වરૂපයකින් තොරවයි. ඔය විදියට ජීවන පැවැත්මක් තියෙන කෙනෙකුට එන දුක් මොනවාද කියලා මොහොතක් කල්පනා කරලා බලන්න. කිසිදු දුකක්, කිසිදු පීඩාවක් පැමිණෙන්නේ නැහැ. ඥාන දර්ශනයක් යදා පඤ්ඤාය පස්සති නේද. මේක ගැඹුරු නුවණින් දැකීමක්. ධර්මයේ දේශනා කරද්දිම දකිනවා, ධර්ම මනසිකාරය කරද්දිම දකිනවා පින්නතුනේ මේ ධහම. එකවර තේරෙන්නේ මාස ගණනාවක්, අවුරුද්දක්, හමාරක්, දෙකක්, තුනක් හොඳින් කාලය වෙන් කරනකොට බොහොම උනන්දුවෙන් ඕනකමින් ඒ ඇත්තන්ට මේක රැස් කරගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. බුද්ධ කාලේ නම් පින්නතුනේ සියල්ල අතහැරලා පාත්‍ර සිවුරු අරගෙන කල්යාණ මිත්‍රත්වයක් පසුපස ගමන් කරන්න ඕන. අහලා තියෙනවනේ නේද, 500ක් ගියානේ, 1000ක් ගියා, 20000ක් ගියා කියලා පසුපස ඒ පලාතට යනවා. මොකද අපිට අහන්න වෙන ක්‍රමයක් නැහනේ. බුදුහාමුදුරු වඩිනකොට ඒ පලාතට ඒ ඔක්කොම වඩිනවා. ඊළ බණහනෝ. අද අපිට පහසුකම් ලැබුණා. ඒ නිසා වැඩිපුර ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. පින්නතුන්ට හැකියාව තියෙනවා තමන්ගේ නිවසේදීම. ඒ නිසා ධර්මය පුළුවන් තරම් ශ්‍රවණය කළ යුතුයි. ඊට පසුව ඒ වචනවලට අමතරව ඊට වඩා දෙයක් පින්නතුන්ට අහුම්කම් දීමේ හැකියාව ලැබෙනවා. වචනවලින් ඔබට දෙයක් ඔබට තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. වචන කියන්නේ සංස්කාරකයක් බවත්, වචනවල නිවන නැති බවත්, වචන අභිභවා අතික්‍රමණය කළ දකින කෙනෙකුටම විශේෂ ඥානයකින් නිර්වාණ ධර්මයන් සුවගත හැකි බවත් තේරුම් යනවා. මේ පුජ්‍යලත්වයට කරන ආමන්ත්‍රණයක් නෙමෙයි. පුජ්‍යලත්වයේ තියෙන දොස්, පුජ්‍යලත්වයේ තියෙන අඩුපාඩුකම් පෙන්වා දෙන ධර්මයක්. ඔබ අගේ කිරීමක් නෙමෙයි කරන්නේ. ඔබ විසින්ම ඔබ මම හැටියට අරගෙන තියෙන කෙනාව තුල ඇති අඩුපාඩුකම් දෝෂ නුවණින් දකින්න ඕනේ. මේක මම වඩන දහමක් නෙමෙයි, මම දුරු කරන දහමක්. හැබැයි හීනමානයක් නෙමෙයි. මේ දහම තේරුම් ගත්තොත් තිබෙන්නේ අභිමානය. භෞතික පැවැත්මේ ස්වરૂපයක් මේ විඥානයේ තුල හදන රටාවක් දෘෂ්ටිය නොවේ. අපි මීට පෙර මතක් කරලා තියෙනවා නේද? ඒක වැරදි, මේක තමයි හරි කියලා ගන්න ස්වභාවය නෙමෙයි. මේ සියල්ල අභිභවා දකින දහම. පුජ්‍යලය අතහැර ගන්න තමයි තියෙන ගොඩාක් අපහසුම කාර්ය. බොහෝ දෙනාට තියෙන අපහසුම කාර්යය මම කියන පුජ්‍යලය අතහැරියාම මට නෙමෙයි මේ හැමදේම කියලා හිතෙනවා. එවිට හිතට මතක් කරන්න ඕනේ, ඉතින් කොහොමත් මට අයිති නැති දේ මම මගේ කියලා తాවකාලිකව සිතාගෙන සිටීමේ ප්‍රතිඵලය මොකක්ද? තේරුමක් නැණේ කියලා කල්පනා කරන්න ඕනේ. ඉතින් කල්පනා කළ ඉවරලා එයාට හැරීමට ඉඩ දෙන්න ඕන තමන්ගේ සිතේ. අපි මේක අවබෝධයෙන් අතහැරී නැති වුණොත් අපිට අනවබෝධයෙන් මේව හැම දෙයක්ම දාලා යන්න වෙනවද නැද්ද? අනවබෝධයෙන් අපිට මේව දාලා යන්න සිද්ධ වෙනවා අවබෝධයෙන් අතහැරී නැති වුණොත්. ඒ නිසා අපි අනවබෝධයෙන් මේව දාලා යනවට වැඩිය හොඳයි අවබෝධයෙන්ම මේවා දාලා යන්න තියෙන දේවල් අත්හරින එක. බුදුරජාණන් වහන්සේ කියන ණයක් ඉල්ලගත්තා වගේ, කුලියට ඇඳුම් ඇඳගත්තා වගේ කියනවා. නියමිත දවසට එහෙමත් නැත්නම් ඊට කලින් අනුන්ගේ ඇඳුම් නම් අපි කරන්න දෙන්නේ ඒක ගිනින් දෙන්න ඕන. ගෙදරට ඇවිල්ලා බැනලා ගහලා ගෙනියනකම් ඉන්නේ නැතුව ණයක් ගත්තනම් අපි ඒක දෙන්න ඕන අපිට දොස් පරොස් කියන්නට කලින්. ඒ වගේ තමයි මේ මිනිස්යාව අරගෙන තියෙන දේවල් මාරය ඇවිල්ලා තරවටු කරන්න කලින් එයාටම ගිනින් දෙනවා එයාගේ ඇඳුම් ටික. මේක තියාගන්න කියලා. මාරය අපි හොයාගෙන ඉන්න කලින් අපි මාරයව හොයාගෙන යන වැඩපිළිවෙලක් මේ ධර්ම මාර්ගයේ දියුණු කිරීම කියන්නේ. අපි මාරයව හොයාගෙන ගිහිල්ලා මොකද්ද කරන්නේ? මාරය මං ඔබගේ ණයක් අරන් තියනවා, ඇඳුම් පැළඳුම් අරන් තියනවා, මම මේ සියල්ල ගෙන ආවා. උඩ මාරය අස්සරලා බලයි. හැමෝම මගෙන් මාය ණය අරගෙන කුලියට ඇඳුම් අරගෙන ඒව නොදී මාරු වෙලා යන්න බලන්නේ. මේ මිනිස්සයා විතරක් මොකද මාව මුණගැහෙන්න ආවේ? මාරයට කියනවා මෙන්න ඔබගේ ඇඳුම්. එන්න ඉන්ද්‍රයන් සය සහිත මෙන්න පංචස්කන්ධය ඔබගේ, ඔක තියාගන්න. මෙන්න ඔබගෙන් ගතිපු අතීත අනාගත වර්තමාන මෙන්න ගොඩ ගහගත්ත උපාදාන ස්කන්ධය මෙන්න ධනය මෙන්න සල්ලි ගත්ත මෙන්න තියාගන්න. මාරයට ඉති සියලුම දේ අතහැර දාලා නැගිටලා තමන් එනවා. එන ඇස තුල කෙනෙක් නොවි වාසය කරනවා. කන නාසය දේව ශරීරය තුල මන තුල කෙනෙක් නොවි වාසය කරනවා. කෙනෙක් නොවි ඇවිදගෙන යනවා, කෙනෙක් නොවි ආහාර අනුභව කරනවා, කෙනෙක් නොවි ජීවත් වෙනවා. මායයට අයිතිය ලබා දීලා අපි කෙනෙක් නොවි වාසය කරනවා. ඔක සාමාන්‍ය ලෝකයේදී දකින්න පුළුවන්. ඔබට අයිති වාහනේ ඔබ විකුණන්න කාට හරි මුදලට විකුණන්න. විකුණලා ඔබම ඒ කාර් එකේ මේ මිත්‍රයත් එක්ක ගමනක් යන. මොකද දැනෙන්නේ? ආන්න ඒ වගේ තමයි පින්නතුනේ. ඉන්ද්‍රියන් පරිහරණය ආර්ය ශ්‍රාවකයාගේ. ආර්ය ශ්‍රාවකයා මාරයට දෙනෝ ඉන්ද්‍රයන් සියල්ල දීලා පංච උපාදාන ස්කන්ධේ දී ඔක්කොම විකුණලා ඊළඟට විකුණපු වාහනේ එයා රවුමක් නැගලා යනවා. අත්දැකීමක් නැත්තම් විකුණපු වාහනේත් අඬ ගහලා හරි ඒක නැගලා ගිහිල්ලා බලන්න මොන වගේද දැනෙන්නේ කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. අර අයිතිකාරය අර ඔක්කොම ඒව දරා ගන්නවා. හරි ප්‍රශ්නයක් නැහැ. ආන් ඒ වගේ තමයි පින්තුනේ විකුණුපු වාහනේ නැගලා යනවා වගේ ලොකු නිදහසක් Tamanට දැනෙනවා. මේ ඉන්ද්‍රියන් මම මගේ ආත්මය කොට ගන්න තැනට එන්නේ නැහැ අවබෝධයෙන් අතහැර දමලා. පැහැදිලිනේ? නැත්තම් තමන්ගිට හිමි ගයක් තියෙනවා. ඒකේ විකුණනවා. එහෙම ඇතිනේ විකුණපු ගෙව. මේ විකුණපු ගෙදරට ඔබත් ආයෙ ගිහිල්ලා තේ එකක් එහෙම බීලා එන්න. කොහොමද දැනේ? අපි ඒකට ගියාම මොකද සංඥාවට වෙලා තියෙන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. ඔහු ඔහුගේ ගේ කැමති විදියට හදා ගන්නවා, වඩා ගන්නවා, මල් ඉඳනවා, වෙනස් කරනවා. අපි මල් පැලයක් හරි කඩන්න හරි මලක් හරි කඩා ගන්න ඕන නම් අහල තමයි කඩා ගන්න වෙන්නේ. අපිට ඕන විදියට කියන්න බෑ. අහන්න අතහැරපු කියලා කියන්නේ මොකද්ද මේ අතහැරීම කියන්නේ? දැන් හොඳටම තේරෙනවනේ. සංඥාවෙන් තමයි අතහැරීම කියන එක වෙන්නේ. සංඥාවෙන් තමයි අතහැරීම කියන එක වෙන්නේ. ඒ නිසා මනසේ මායාවක් තමයි, මනෝමය ධර්මතාවයක් තමයි කැරකි කැරකි තියෙන්නේ. කරතබාගෙන යන්නේ, ඇදගෙන යන්නේ. පාදාන ස්කන්ධයක් ඒ විමින් තිබ්බහම ඒවා තුල තියෙන අර බරපතල ස්පර්ශය නැ, විකුණපු කාරකේ විකුණපු ගේ කෙරෙහි බරපතල ස්පර්ශය නැති නිසා හැමදේම සැහැල්ලුවෙන් දැනෙන්නේ. වගකීමක් දරාගෙන නැති කෙනෙක් වාගේ කේ. ඒ නිසා ඉන්ද්‍රියන් අතහැරපු කෙනාගේ ස්වභාවය එකයි. නමුත් පරිහරණය කරනවා, නමුත් අයිතිකාරයෙක් නොවන වග හොඳින් තේරුම් අරගෙන, හොඳින් අවබෝධ කරගෙන. දැනට අපි අයිතිකාරයෙක් කියලා සිතාගෙන ඉන්නවා. එච්චරයි අයිතිකාරය එනකම්. ඊට පස්සේ හඬනවා, වැළපෙනවා, දුක් වෙනවා අයිතිකාරය ඒක වෙනස් කරනකොට. කෙස් ටිකේ දෙනකොට දුක් වෙනවා, ඇහැ පේන්නේ නැති වෙනකොට දුක් වෙනවා, කන ඇහෙනවා අඩු වෙනකොට දුක් වෙනවා, හම රැලි වැටෙනකොට දුක් වෙනවා. ඒකට හේතු අයිතිය මගේ කියලා හිතාගෙන හිටිය දැන් අයිතිය අයිතිකාරයව නැති කරනවා. මේ ලෝකේ ප්‍රශ්න කියලා දෙයක් නැහැ. හැබැයි ඕනම දෙයක් ප්‍රශ්නයක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ ලෝකේ ගැටලු කියලා ප්‍රශ්න කියලා જાතියක් නැත්. ප්‍රශ්න කරගෙන තියෙන ඒවා තමා විසින්ම ප්‍රශ්න ඇති කරගෙන තියෙන, ප්‍රශ්න කරගෙනයි තියෙන්නේ. පිළිතුරුයි කියලා જાතියක් නැහැ. පිළිතුරුත් මිනිසාම විසින් තමයි හදන්නේ. ඒ එක පිළිතුරක් එක පිරිසකට පිළිතුරක් බවට පරිවර්තනය වෙනවා. තව කෙනෙකුට ඒක ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙනවා. එක්කෙනෙක්ගේ පිළිතුර තව එක්කෙනෙකුට ප්‍රශ්නයක්. තව කෙනෙක්ගේ ප්‍රශ්නේ තව කෙනෙකුට පිළිතුරක්. එහෙමනම් මේ ලෝකේ ප්‍රශ්න කියලා එකක්වත් පිළිතුරු කියලා එකක්වත් නැහැ. මේ ලෝකේ දුප්පත් කමක්වත් පෝසත් කමක්වත් කියලා එකක් නැහැ. තම තමන් හිතන විදිය තමයි තම තමන්ගේ පෝසත්කම. ඒක තමයි තමන්ගේ පෝසත්කම. අපි කවුරුද විය යුත්තේ? කිසිවෙක් නොවිය යුතුයි. කොතනද සිටිය යුත්තේ? කිසිදු තැනක නොසිටිය යුතුයි. කුමක්ද කළ යුත්තේ? සියලු ක්‍රියා අවසන් කළ යුතුයි. මනස ස්වභාවයෙන් සංසිඳෙන්නේ නැද්ද? මෙන්න මේ ලෝකෝත්තර ඥානේ, ලෝකෝත්තර විස්සය, ලෝකෝත්තර ගුණය පහසු නෑ පින්නතුනේ, හදාගන්න ලේසි නෑ. ඒක ආශ්චර්යමත් දෙයක්. මේ ආශ්චර්යමත් ධර්මයේ වඩන එකත් ලේසි ධර්මයක් නෙමේ. හොඳින් සිහිය කල්පනාව, හොඳින් විනිවිද ගිය ප්‍රඥාලෝකය, මනාකොට පිහිටියා වූ ශ්‍රද්ධාව, ශ්‍රද්ධා සීල සති සමාධි ආදී කොට ඇති ඉන්ද්‍රිය ධර්මයන් මනාකොට වැඩෙන්න ඕන. සීලයත් සමාධියත් ප්‍රඥාවත් මනාකොට වැඩෙනවා. අපේ අයට ඉතින් සීලය කියලා දීලා තියෙන්නේ වඩා දෙනෙක් නේද? වෘතයනේ, වෘත සීල. ඒ වෘත සීල වැඩුවාම ඉතින් අර නිගන්ටි වගේ තමයි අර ඉන්දියාවේ තියෙන මේ දහසකුත් හින්දු ආගම් වල තිබුණු ඒව ගැනල්ල මෙහි මිනිස්සුන්ට කිව්ව නිවන් දකින්න ඕන නම් අඩි දෙකකට වඩා උඩින් වාඩි වෙන්න බෑ බිම වාඩියන් කියලා නේ. නිවන් දකින්න ඕන නම් සුවඳ විලෝන් ඒව මේව ගහන්න එපා, ගඳ ගගහ හිටපන් කිව්වා. කිව්වේ නැද්ද කියලා දේවා. නිවන් දකින්න ඕන නම් 12න් පස්සේ කන්න එපා, 12ට කලින් කන්න. අනිත් ඔක්කොම දිගටම බඩගින්නෙන් ඉඳපන්. ඒ මරන්න කියපු ඒවා ගෑස්ට්‍රික් හැදලා මැරෙනව නේද කොරු? වැඩි කාලයක් යනවා. ඉතින් ඒ නිසා මේ බුදුම දේවල් ගෙනහලා ගැහුවේ මේ මුද්දාගම කියලා සමහර අය. දැන් අපි දකින්න කිසි වෙලාවක සූත්‍ර දේශනාවක් දේශනාවෙදී කරපු නැති දේවල් තමයි අපි ධර්ම දේශනාවකදී කරන්නේ නේද? දැන් දෙයියන්ටත් කතා කරන හැමෝටම කතා කරලා දෙයියෝ අහන්න එනවා, දන්නේ ඒවා මේ කියනවා. ධම්මස්සවන කාලෝ අයම් බදන්තා කියලා හාමුදුරුවම කියනවා. හාමුදුරුවම කියන බණ ඉතින් හාමුදුරන්ටම තමයි අහන්න වෙන්නේ. මේ ධර්මයේ ශ්‍රවණය කරන කාලය කියලා තමන් හිතා ගන්න යෝන ශ්‍රවණය කරන අය. නැවුම් ස්වરૂපයකින් දෘෂ්ටිගතව තොරව ඉන්න කෙනා එයා සජීවීව ජීවත් වෙන කෙනෙක්. සජීවී ධම. දෘෂ්ටිගතව ඉන්න කෙනා එයා සජීවීව සිටින කෙනෙක් නෙමෙයි. අතීත සංකල්පයකින් තමයි නිතරන්තරයේම අතීතයේ ජීවත් වෙන කෙනෙක් සජීවීකරණයක් යා ළඟ නැහැ. සජීවී දහමක් නැහැ. අතීත දහමක් තියෙන්නේ. ඉතින් මේ අතීත දහමින් තොරව සජීවී ධර්මයේ ජීවත් වීමේ හැකියාව තියෙන්න ඕන. සජීවී පුඤ්ජලයේ එයාට අතීතයක් අනාගතයක් වර්තමානයක් අවශ්‍ය කරන්නේ නැතුව හැම දෙයක් දිහාම සජීවීව බලන්න පුළුවන්, විවෘතව බලන්න පුළුවන්. ඒ මොහොතේම තමයි උත්තරේ පැනලාගින්නේ. අය ඉස්සෙල්ල කලින් හදාගෙන නෑ. ඒ මොහොතේමයි උත්තරේ. ඒ මොහොතමයි ප්‍රශ්නේ පේන්නේ. ඒ මොහොතමයි උත්තරේ ලබා දෙන්නේ. ප්‍රශ්න නැතුව අපිට ඉන්න බෑ. ප්‍රශ්න වලින් තොරව ඉන්න බෑ. ප්‍රශ්න කියන්නේ මොන ගහනෝ. ඒ වැදගත් වෙන්නේ ඒකට විසඳුම සපේන ක්‍රමය. තේරුණානේ? දැන් වැස්සක් වහිනකොට එක කුරුල්ලෝ පිරිසක් ඉන්නෝ. ඒගොල්ලෝ ගස් යටට ගිහිල්ලා තමයි විසඳුම සපයගන්නේ. තේරුණානේ? ගහකට යටට ගිහිල්ලා තමයි ප්‍රශ්නේ විසඳුම හොයාගන්නේ. තව කුරුල්ලෝ පිරිසක් ඉන්නවා. වැස්සක් වහිනකොට ඒ කුරුල්ලෝ විසඳුම සපයගන්නේ කොහොමද? වලා කුළු වලට වඩා උඩින් පිහාබල. ඒගොල්ලන්ගේ විසඳුම අරගොල්ලෝ ගහක් යටකට ගිහිල්ලා විසඳුම සොයනවා. මෙයා වලා කුළු වලට වඩා උඩින් පිහාබල විසඳුම හොයා ගන්නවා. ඔය උකුසු විජුලුහිනියෝ ඒගොල්ලෝ වැස්සක් වහිනකොට වලා කුළු වලට වඩා උඩින් පිහාබිනවා. හැම වෙලාවෙම නෙමෙයි. නමුත් විසඳුමක් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා අපිටත් ගැටලු වලට වඩා අර ගැටලු වලට පුතඥන භාවයේ ඉඳි හරියට අර පොඩි කුරුල්ල වාගේ නේද? ගහක් ඇරෙද්දී ගිහිල්ලා විසඳුම සොයා ගන්නවා වාගේ. ලෝකෝත්තර භාවය කියලා කියන්නේ ප්‍රශ්න එනකොට ප්‍රශ්න වලට වඩා උඩින් ඉගිල්ලෙනවා. කියන්නේ මෙහි බලාකුළුට වලට වඩා උඩින් පිහාඹිනවා. ඔබටත් පුළුවන් නම් ප්‍රශ්න වලට වඩා උඩින් හිතන්න, ඉගිල්ලෙන්න. ඔබේ මනසට වඩා උඩින් ඉඳගෙන ඔබේ මනස බලන්න. ඔබේ දැනුමට වඩා උඩින් ඔබ දිහා ඉගිල්ලිලා ඔබට ඔබ දිස බලන්න. ඔබ හරියට අර ගහක් යට ඉන කුරුල්ලෙක් වගේ වෙන්නේ නැතුව වලාකුළු වලට වඩා උඩින් පිහාඹින කුරුල්ලෙක් වගේ වෙනවා. ගැටළු වලට යටපත් වෙන්න එපා. ගැටළු වලට වඩා උඩින් පිහාඹින්න පුරුදු වෙන්න ඕන. සංඥාවල් අතර මේ සංඥාවල් කොටස වැරදි, මේ සංඥාව හොඳයි කියලා තියාගන්න සංඥාවක් නෑ. සබ්බේ සංඛාරා අනිච්චා කියන වගේ සියලු සංඥාවලු නිරෝධ කරන්න ඕන. සංඥා නිරෝධයි. මේ රූප හොඳයි, මේ රූපේ නරකයි කියලා එකක් නෑ. මේ රූප කියන ස්වභාවය හැම දෙයක්ම අත්හරින්න වෙනවා. මේ වේදනා හොඳයි, මේ වේදනා නරකයි කියලා જાතියක් නැහැ. හැම වේදනාවක්ම අත්හරින්න වෙනවා. මේ සංඥා හොඳයි, මේ සංඥා නරකයි කියලා ඉන්නේ. හැම සංඥාවක්ම අත්හරින්න වෙනවා. මේ විඥාන හොඳයි, මේ විඥාන නරකයි කියලා එකක් නැහැ. හැම විඥානයක්ම අත්හරින්න වෙනවා. නේද? චක්කු විඥාන තියෙනවනේ නේද? සෝත විඥාන, ගාහන විඥාන, දිවවා විඥාන, කාය විඥාන, මනෝ. ඒ ස්වාමීන් වහන්සේ කරන්න මොනවද කිව්වේ ඔබට? කිසිවක් නැත. නොකරන්න මොනවද කිව්වේ? කිසිවක් නැත. දැන් අපි මොකද කරන්න ඕන? කිසිවක් නැත. පරණ විදියට ඉන්නවා. ඒ විදියට ඉන්න එපා. ඒ විදියට ඉන්නවා කියලා කියන්නේ ඔබ කිසිවක් කරනවා කිසිවක් නොකරනවා කියන තැනට අදාළවයි සිටින්නේ. පරණ විදියට ඉන්න එපා. පරණ විදිය අත්හරින්න, අලුත් විදියකට හැඩ නොගැසෙන්න. එවිට ඔබ පරණ කෙනෙක් හෝ අලුත් කෙනෙක් නොවේ. අපිට ඒක තේරුණාද? පරණ විදිය අත්හරින්න, අලුත් කෙනෙක් විදියට හැඩ නොගැසෙන්න. එවිට ඔබ පරණ කෙනෙක් හෝ අලුත් කෙනෙක් නොවේ. එහෙමනම් ඔබ කවුද? කිසිවෙක් නොවේ. නාමං අහෝසි. කොණ්ඩඤ්ඤ, කොණ්ඩඤ්ඤ නාමං අහෝසි. කොණ්ඩඤ්ඤගේ නාමයේ අහෝසි වුණා. ධම්මචක්කුං උදපාදේ. ධම්මස පහළ වුණා. ධම්මස උපදවා ගත්තා. අන්ත දෙකෙන් නිදහස් වුණා. මේ අන්ත දෙකෙන් නිදහස් වෙන ධර්මයේ නෙමෙයිද මේ පුරාවට දේශනා කළේ? පුරාවට දේශනා කරේ අන්ත දෙකෙන් නිදහස් වෙන ධහම. මේ ධහමට ඇහුම්කන් දුන්නොත් අර වෙන ධහම් මහලනාකි වෙලා දන් දුන්නා. මොනෝද රෙද්දක් පුරෝවන කාලයක් ගත කරා. කනුවකට හේතු වෙලා ගියා. කවි කිව්ව, සින්දු කිව්ව, මල් පූජ කළා. Tamanට මුකුත් නැහැ. අවසාන වයසට ගිහිල්ලා ඔය මොනවා හරි ටිකක් මතක තියාගෙන තමයි මැරෙන්න වෙන්නේ. අටපිරිකරක් දුන්නා. මම මේ සිරිපාදේ වැඳ මම දඹදිව ගිහිල්ලා ආව කියන ඔන්න වගේ මතක ටිකක් තමයි ලොකු පිංකම් හැටියට තියෙන්නේ. ඉතින් මේ ලෝකෝත්තර ධර්මයත් එක්ක ඒක ගලපලා බලනකොට ඒව ලදුරු පාසල් මතකයන් සහ පිංකම්. එනිසා අනිවාර්යයෙන් ඔබට සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ගැඹුරින් සම්මර්ෂණය කිරීමෙන් ධර්මය. තමන්ට මාවේනික දෙයක් ස්වාමීන් වහන්සේ කියන විදියට මේ හැඩ ගැහසෙන්න ඕනේ. තමන්ට ආවේනික විදියට, තමන්ගේ මනස සොඳුරු විදියට, ලස්සන විදියට හදා ගැනීමේ තමන්ට වගකීම තියෙනවා. ඒකට ධර්මයේ උපයෝගී කරගන්න, උපකාරක කරගන්න. කෙසේ හෝ තමන්ගේ මනස උතුම් තත්ත්වයකට, ශ්‍රේෂ්ඨත්වයකට, නිරෝධ සහගත ගුණයකට ගෙනෙන්න ඕන. අවිද්‍යාවේ ශේෂයක්වත් නැතිව නුවණින් ඒ දුර වෙන කල්හි අපේ හිත අපි නිහඬ කරන්න ඕනේ. ඇයි? අවිද්‍යාව සපයන් නැති තැන, විද්‍යාවම සපේන තැන මනස ස්වභාවයෙන්ම අර රජස් වලින් කිලිටි වෙන ස්වභාවය, කෙලෙස් වලින් කිලිටි වෙන ස්වභාවය නැති වෙලා යනවා. චූලපන්තක හාමුදුරුවන්ට කියලා දුන්නේ ඔබ පිරිසිදු කරන්න යන තැන අපිරිසිදු වෙනවා කියලා. ඔබ එකඟ කරන්න යන තැන ඔබට එකඟකම නැති වෙනවා. ඒ නිසා ඔබ යහපත් හෝ යහපත් කෙනෙකු වීමට අවශ්‍ය නැහැ, අපිරිසුදු හෝ අපිරිසුදු කෙනෙක් වීමට අවශ්‍ය කරන්නේ. ස්වභාවයටපත් වෙන්නයි අපි ඉගෙනගෙන නැත්තේ. ඒ නිසා අපි ධර්මයෙන් ඉගෙන ගන්නවා ස්වභාවයටපත් වන්නේ කෙසේද. ස්වභාවයටපත් වෙන්න පුළුවන් ක්‍රියාවෙන් නොවේ. ක්‍රියාවෙන් නොව කියන තැනදී ක්‍රියාවෙන් නොව මිස අක්‍රියාවෙන් කියන එකක් අපි අනුමත කරන්නේ නැහැ. සියලු වැඩ අවසන් කළ වූ කුලස කාය විවේකයෙන් චිත්ත විවේකයෙන් විවේකය උපදවාගෙන වාසය කරන්න. සාමාන්‍යයෙන් දවසේ හරි සියලු වැඩ අවසන් කළාම කොහොමද ඉන්නේ? ඔව් හරි සැනසෙල්ලකින් පාඩුවේ ඉන්නවා. ඒ වාගේ ධර්මයේ ඊටාම සියුම් කාරණයක්, ඊටාම සංකීර්ණ කාරණයක්, සියුම් කාරණයක්. ආනන්ද හාමුදුරුවන්ට උපමාවකින් උදාහරණයක් ගෙනල්ලා දැක්වුවා. අමාවක දවසක 16ට පළලා අස්ලොම් ගහක් ඈතින් තියලා දක්ෂ දුණුවායක විසින් ඒ අස්ලොම් ගහ දෙකට පැලෙන්න ඈත දවස ඈතින් ඉඳගෙන විදුලි එළියෙන් දැකලා චියනෝ වගේ වැඩක් ආනන්ද මේක කිව්වා. එතකොට මොහොතක් බලන්නකෝ එහි තියෙන සූක්ෂම தত্ত্ব. එතකොට ඔබට මේ ධර්මයේ මුණ ගැහෙන්නේ නැත්තේ, අවබෝධ වෙලා නැත්තේ, අවබෝධ වී නැත්නම් ඇයි හේතුව? අර සූක්ෂම ඉලක්කය තාම ඔබට ගන්න බැරි වෙලා තියෙනවා. ඔබ හිතන්නේ ටිකක් මේ දහම මේ කොස් ගෙඩියක් වගේ, පෝල් ගෙඩියක් වගේ ලොකුවට අහුවේ කියලා. එහෙම අහුවෙන එක නෙවෙයි. දැන් අහුණා නේද? කොස් ගෙඩි කිව්වම අහුවෙනවද නැද්ද? අහුවෙනවා. ඒ ගෙඩිය ලොකුයි නේ. පෝල් ගෙඩි කිව්වම පෝල් ගාව පොලුත් දන්නෝ. ඉතින් අපි දන්නෝ පෝල් ගෙඩියත් අහුණා. ධර්මයේ තාම හම්බුනේ නැහැ. මොකද කොස් ගෙඩියක් පෝල් ගෙඩියක් තරම් ලොකු නැති නිසා. රූපේ මෙවෙන්න යමක් කියනවා නම් ඔබට ඒක තේරෙනවද නැද්ද? තේරෙනවා. වේදනාව යමක් ඇති වෙන විදියට යමක් කියනවා නම් ඒක දැනෙනවද නැද්ද? හොඳට දැනෙනවා. නියම බන කියනවා. ඒ කියන්නේ වේදනාව හොඳ වුණොත් තමන්ගේ අපි කියන්නේ බන අහලා මේ වේදනාව හරි ෂෝප් බන. මොනවද කිව්වේ? මුකුත් දන්නේ නැහැ. ඉතින් හොඳට කිව්වා හඳුරෝ. මොකද වේදනාව හොඳයි ඒකේ. එහෙම නැත්තම් රූපේ හොඳ වෙන්න ඕන. නැත්තම් සංඥාව එයාට අනුගතව සංඥාවක් වෙන්න ඕන. එයාගේ විඥාණයට ගැළපීලා තර්කයට ගැළපීලා යන්න ඕන. එහෙමනොත් හරි. එකෙන් කළා තියෙන්නේ උපාදානස්කන්ධය පුරවා ගැනීමක්. මෙස උපාදානස්කන්ධය දුරු කිරීමක් එහි වෙලා නැහැ. ජීවිත කාලයේම බණ කියලා සමහර ස්වාමීන් වහන්සේලාගේ බොහෝ අයගේ මාර්ගඵල අවබෝධයක් සත්‍යයක් පහළ වෙන්නේ නැහැ, තේරුම් වෙන්නේ නැහැ. ඉතින් අපි සන්තෝෂ වෙනවා. අපිට හැම මාසිකම දෙතුන් දෙනෙක්ගේ අවබෝධයන් ප්‍රකාශයන් ගැන අහන්නට ලැබෙනවා. දේශ විදේශ හැම පැත්තෙම. ඒක සන්තෝෂයට කාරණයක් ධර්මයේ පිළිබඳව. මේ ඉන්න පිරිසත් ඔහොම ඉඳලා එක එක වෙලාවක තමන්ට හරියන දහමත් එක්ක තමන් ඉගිල්ලිලා යනවා. ගැළපිලා යන දහමත් එක්ක තමන් ඒක අවබෝධ කරගන්නවා. නිදහස් වෙනවා තමන් ඉන්න කූඩුවෙන්. නේද? මේ පංචස්කන්ධේ නැමැති කූඩුව ඇතුළේ හිර වෙලා ඉන්නේ. පංචස්කන්ධෙන් එහාට යන්න බෑ ওই මිනිස්සෙකට. පංචස්කන්ධෙත් තරම් කොහේ කොහේ ගියත් පංචස්කන්ධෙන් එහාට යන්න බෑ ඔබේ සිතවිලි පරම්පරාවට යන්න බෑ. නමුත් මෙතන ඉගිල්ලෙන්න පුළුවන්. ඉගිල්ලුනාම විශ්ව දර්ශනය. ඒ විශ්වෙම ගමන් කරන්න පුළුවන් ඥානය. පංචස්කන්ධෙන් එළියට ආවා. පංචස්කන්ධයේ ඇතුලේ මේ පුඤ්ජලත්වයේ රැඳිලා හැම පැත්තෙම පාර බැට කකා ඉන්නවා. මෙහෙන් නිඳා ලබනවා, මෙහෙන් ප්‍රශංසා ලබනවා, ආයි නිඳා ලබනවා, ආයි ප්‍රශංසා ලබනවා, ආයි බිය ශෝක සංවේග සන්තාප ලබනවා, අතීත වශයෙන් පීඩා විඳිනවා, අනාගත වශයෙන් පීඩා විඳිනවා, වර්තමාන වශයෙන් පීඩා විඳිනවා. ඒ පීඩාව කොහොම හරි සනසවා ගන්නට පොඩි උපායම් මාර්ගයක් ඉතින් ජීවිතේ ඇති කරගෙන తాවකාලිකව ජීවත් වෙන මිනිස්සු. මමේ කියලා ගන්න සුළු දෙයක් හෝ නැති මේ ලෝකේ කවර කතාවක්ද? මගේ කියලා ගන්න බෑනේ. මමේ කියලා ගන්න සුළු දෙයක් හරි ලෝකේ නැත්තම් මගේ කියන කතාව කතා කරන්නම අවශ්‍ය කරන්නේ නෑ. මමේ කියලා ගත්තොත් තමයි මගේ කියන ප්‍රශ්නෙට එන්න වෙන්නේ. මමයි කියලා ගන්න දෙයක් නැති තැන මගේ කියලා ගන්න කතාවක් ඇත්තෙම නැහැ. දහම් ඇස කියන්නේ මොන ඇසටද? ඔබ ළඟ තියෙනවද මේ දහම් ඇස? ඔබ ළඟ ඇති මස් ඇස ඇති, මනස ඇති, ප්‍රඥා ඇස ඇති. හැබැයි දහම් ඇස නැතුව ඇති. ඒ ප්‍රඥා ඇසත් නිරෝධ වෙන්න ඕන. ප්‍රඥා නිරෝධයක් සිද්ධ වෙන්න ඕන. ප්‍රඥාව තියෙන්න ඕන මනුස්සයන්ට, නැත්නම් නිවන් දකින්න බෑනේ. හැබැයි අවසානයේ ප්‍රඥාව නිරෝධ වෙන්න ඕන. ප්‍රඥාව කියන්නේ දැනන දේ දැනට විදියට හඳුනා ගන්න. කරුණු කාරණාවන් වල මේවයි මේ රස, මේවයි මේ ගුණය, මේකේ මේ ගුණය, මේ දහමේ මේ ගුණය, මේ ධර්මයේ මේ රසය තියෙනවායි කියලා තේරුම් ගන්න හැකියාව තියෙන ඕන. ඒකට කියන ප්‍රඥාව, ප්‍රත්‍යඥානය. ප්‍රත්‍ය වෙන දේ හඳුනා ගන්න බැරි නම් එයාට ඒක වෙනස් කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ප්‍රඥාව තියෙන්න ඕන. ඉතින් ප්‍රඥාවත් නිරෝධ කරාම නිරෝධ ඥානයක් ඇති වෙනවා. චේතනාව නිරෝධ කරාම චේතෝ විමුක්තියක් ඇති වෙනවා. ධර්මයේ දෙස බලන්න. අපි විඥානයේ දෙස බලන්නෙත් නැතුව, තමන්ගේ සිත දෙස බලන්නෙත් නැතුව, අතීතයේ දෙස බලන්නෙත් නැතුව, අනාගතයේ දෙස බලන්නෙත් නැතුව, වර්තමානයේ දෙස බලන්නෙත් නැතුව ධර්මයේ දෙස බලන්න. දහම් ඇසින්, දහම් ඇස ධර්මයේ ස්පර්ශ කරගෙන ධර්මයේ තුල වාසය කරන්න, ධර්මයේ තුල වැඩ ඉන්න. එන මොකවත් අවශ්‍ය නැහැ. ඔබ ධර්මයේ දෙස බැලුවාම ඔක්කොම ප්‍රශ්න විසඳිලා. ප්‍රශ්න විසඳලා ධර්මයේ දෙස බලන්න බෑ. ධර්මයේ දෙස බලන්න ඔක්කොම ප්‍රශ්න විසඳෙයි. තම දුර්ලභ වූ අසිරිමත් ධර්මයක් අපිට දායාද වී තිබෙනවා. ඒ ධර්මයේ පිහිට ආශිර්වාදය ඇති කරගෙන, ඒ දහම් රසයේ ගුණය විඳගෙන මේ නව වසරේ හැම දිනාටම ධර්මයෙන් සැනහෙන්නට, තමන්ගේ සිත කය වචනය පවිත්‍ර කරගන්නට, පිරිසුදු කරගන්නට අවශ්‍ය කරන සතර සම්‍යප්ප්‍රධාන වීරයන් ඇතිවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.